වේලාවක් දුටුවා සුරතල් පුතා මට තුරුළු වී නාඩනි දියන්නේ විහාන් පුතුණියා අපේ ලෝකයම ඉදිරියේ ජයින් ජය ලබ සිතින් සිත දිනා යායුතුව ඇත්තේ මගේ නෙතුපිය වෙන්න මත්තෙන් මුණුබුරෙකු දුටුවා ජීවිතේ අලි කිසිම දාකත් නැතවුල් කිසිදා මුණුබුරෙනි නුඹේ සුරතල් සිනාවක් දුටුවා සුරතල් පුතා මට තුරුළු වී නාඩනි දියන්නේ විහාන් පුතුණියා අපේ ලෝකයම ඉදිරියේ ජයින් ජය ලබ සිතින් සිත දිනා යායුතුව ඇත්තේ අත් අම්මත් හදපිරි සතුටකින් සුභාසිරි අපි පතනවා ඉන්නට නිදුකින් මුණුබුරෙනි නුඹේ සුරතල් සිනාවක් දුටුවා සුරතල් පුතා මට තුරුළු වී නාඩනි දියන්නේ විහාන් පුතුණියා අපේ ලෝකයම ඉදිරියේ ජයින් ජය ලබ සිතින් සිත දිනා යායුතුව ඇත්තේ